බස්නාහිර පවත්සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහයෝගයෙන් මනෝ ගණේෂන් මහත්මයාට ලබා දෙන බවට මාධ්‍ය අවස්ථා පළ කරලා තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ සහ මනෝ ගණේෂන් මහත්මයාගේ පක්ෂය කියන්නේ එකම කාසියේ දෙපැත්ත මිසක් ඒකේ වෙනසක් නැහැ. ප්‍රතිපත්තිවල වැඩ කරන රටාවන්වත් ක්‍රියාමාර්ග අනුවත් ඔවුන් බෙදුම්වාදයට පක්ෂ බෙදුම්වාදයට උදව් කරන දේශපාලන පක්ෂ බෙදුම්වාදය වෙනුවෙන් කතා කරන එල්ටීටි සංවිධානය වෙනුවෙන් කඩේ යන දේශපාලන පක්ෂ. ඒ නිසා මේ බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී බෙදුම්වාදය වෙනුවෙන් තම මතය පෝෂණය කරන්න බෙදුම්වාදීන්ගේ ඌමනාව ඉටු කරන්න තමයි මේ ජාත්‍යන්තර ඩයස්පෝරාව සමග දෙමළ ජාතික සන්ධානයත් මනෝ ගණේෂන් මහත්මයාත් ඒකලාශ වෙලා තිබෙන්නේ. එනිසා අපි විශේෂයෙන් බස්නාහිර පළාත් ජනතාවගේ ඉල්ලීමක් කරනවා මේ එන්නේ උතුරු පළාතේ දාපු සෙල්ලම නැවත බස්නාහිර පළාත් තුල රඟ දක්වලා දෙමළ ඡන්ද එක තැනකට ගොනු කරලා ඒ ඡන්ද බෙදුම්වාදයේ වෙනුවෙන් රට බෙදීම වෙනුවෙන් දුන් ඡන්ද කියලා පෙන්වන්න. ඒ නිසා අපි සියලුම සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ කුමන්ත්‍රණ වලට අහු වෙන්න එපා කියලා.